මන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රූප තණ්හා භික්ඛවේ අනිච්ඡා විපරිණාමි අඤ්ඤත්ථ භාවී යෝ භික්ඛවේ සද්ධාති අදිමුච්ඡති අයං උච්ඡති තී සද්ධානුසාරී ධම්මානුසාරී තී සංගිරි ශ්‍රී ලංකා මාධ්‍යාලයන් ඔස්සේ ධර්මානුශාසනාවන් සවන් දෙන සදහම් ප්‍රියකරන සදහවර පින්තුනි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම දන්න කෙටි වදනක් තියෙනවා. ඒ තමයි තණ්හක්කව සබ්බ දුක්ඛං ජනාති. සියලු දුක් ජය ගන්නට නම් තණ්හාව ශේක කරන්න ඕන. අයන්න අයන්නවත් දන්නේ නැති අහිංසක අම්මා කෙනෙකුට උනත් මේ වචනේ කියන්න පුළුවන්. ඒ වචනේ කියව පමණින් හෝ ඒ දැනගෙන හිටව පමණින් මේ කියන ක්‍රියාමාර්ගය ගන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ තමයි දැනුම සහ දැක්ම අතර තියෙන පරතරය. මේ සමාජයේ බොහෝ දෙනෙකුත් දන්නේ නැහැ යමක් කටපාඩම් කරගත්ත පමණින් එය ප්‍රායෝගිකව කරන්න බෑ කියන එක. පාසල් අධ්‍යාපනය තුළ විදේශයන් අපි හොඳින් කටපාඩම් කරගෙන දක්ෂ බවට පත් වෙලා ඉහළ ලකුණු අරන් පෙන්නනවාහි දක්ෂභාවය සමත්භාවය. ඒ බඳු හැඩගැස්මකින් තමයි බොහෝ විට ධර්මයක් පොතපත හදාරා බොහෝසේ කටපාඩම් කරගෙන ඉන්න බව පේන්නේ. එබඳු කටපාඩම් සහිත චරිතවලත් අපි දකිනවා ගැටුමකදී ගැටලුවකදී ඔවුන් පාඩම් කරගත් ධර්ම ඔවුන්ට ප්‍රායෝගිකව යොදා ගන්න බැරි බව, අතිශය අමානුෂික ලෙස කම්පන වෙන බව, කලබල වෙන බව, නොසන්සුන් වෙන බව අපි දකිනවා. ඒ අදාළ තැනට අදාළ දේ යොදා ගන්නට තිබෙනා උණු ඇටහීම. මෙබැවින් අපට මේ ධර්මදේශනවලදී දැනීම ඉක්මවා යන දැක්මක් ප්‍රායෝගිකව ක්‍රියාවට යොදා ගැනීමේ හැකියාවක් තිබෙන පුද්ගලයන් බවට මම නම් කල්පනා කරන්නේ සමස්ත බෞද්ධ සමාජයමපත් විය යුතුයි කියලා. සමස්ත සමාජයටම නොහැකි වුණත් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්ත කැමති අයට එහෙම පත් වෙන්න අවශ්‍ය වෙනවා. මේ කරුණු පැහැදිලි කිරීමේදී මම මේ සමාජයේ පවතින වදන් දෙකක් ආශ්‍රයෙන් අද ධර්මදේශනාව ගලපන්න කැමතියි. මගෙනුත් ඇතැම් අය අහලා තිබෙනවා, නැත්නම් මට කියනවා ඇහිලා තිබෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී කියන පද දෙකක් තිබෙන බව සහ ඒ වෙනස මොකක්ද කියලාත් අහලා තිබෙනවා. ඒ වගේම අවිනිපාත ධම්මෝ සම්බෝධි පරායනෝ කියන වචනින් කියනවා අය ආය අපහු වැටෙන්නේ නිවන් මගට බැසගත් අය බවට පත් වෙනවායි කියලා. සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් අතර යම් වෙනසක් තිබුණත් මේ අය සෝවාන් වී වෙනා මෙයන්නේ නැහැ කියන වචනෙකුත් ඒ සූත්‍රවල පවතිනවා. මේව බොහෝ දෙනෙක් දන්නවා. දැනුමින් මේ කරුණු දන්නවා. කොහොමද කෙනෙක් සද්ධානුසාරී වෙන්නේ? කොහොමද කෙනෙක් ධම්මානුසාරී වෙන්නේ කියන එක තමයි අපට හොයාගන්න අවශ්‍ය වෙන්නේ. මෙතනදී අපි මෙතෙක් පැහැදිලි කළා වූ ධර්මදේශනාවලින් පැහැදිලි කළ කරුණු සාරාංශ වශයෙන් අරගෙන තමයි මේ ධර්මදේශනාව කරන්න වෙන්නේ. ඒවා පැහැදිලි කරන්න ගියොත් අපට කාලය වැඩි වෙනවා. මේදී අප ඔබට මතක් කරලා තිබෙනවා බුදු දේශනාවෙහි සම්මුති සත්‍ය පුද්ගලයා මුල් කොටගෙන ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්ද ආදී කොට ඇති මෞපසෙන් ගිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනා වූ පුද්ගලයා තමන් ඉන්න ස්ථාවරයේ සිට සීමිත සංවරයකදී දෙනවා. ගිහි නම් පංචශීලයක, කෝය නම් අටශීලයක, පැවිදි නම් සාමණේර ශීලයක, නොසේ නම් උපසම්පදා ශීලයක. මේ තමයි අපේ ශික්ෂාපද විනය. මේ ශික්ෂාපද විනය ඉක්මවාගේ දහමක්, පොදු දහමක්. තථාගතයන් වහන්සේ සද්ධානුසාරී වීම සඳහා ධම්මානුසාරී වීම සඳහා දේශනා කරලා තිබෙනවා. අර තැන්වලම ඉඳිමින් එන්න මේ කාරණය තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී තමයි අර මුලින්ම මතක් කළා වූ තණ්හා කියන වචනයට ආйти ප්‍රභේදයන් කොච්චර තියෙනවද කියලා දැනගන්න හම්බ වෙන්නේ. තණ්හා කියන වචනේ ප්‍රභේද වශයෙන් කාම භව විභව කියලා තුනකට බෙදෙන බවත්. මේනොත් අපි මේ මොහොතේදී භව විභව දෙක පසකින් තවනවා. මොකද ධර්මස්වණී කරන හැම දිනම කාම ලෝකයේ ඉන්න අය ඔවුන්ට තියෙනවා නම් බැඳීමක් කාම තණ්හාවක් තියෙන්නේ. ඒ කාම තණ්හාව කියන එකේ බැඳීම කොහොමද සිදු වෙන්නේ කියන එක තේරුම් ගත්තාම ඒ තණ්හාව මරණයෙන් පස්සේ ශේ කරන්න හෝ ඒ තණ්හාව අනාගත බුදුවරේ කමවේෂය කරන්න ඕ ගියාම ඒක ප්‍රායෝගික නැහැ. ඒක නොකරන දෙයක්. කවදාවත් නොකරන දෙයක්. ඒක වර්තමානයේ තේරුම් ගත්තා ඒක කෙනෙකුට ජීවිතය තුළ පවතිනා වූ දුක දුකින් අතමිදී ජීවිතය තුළ නිවීම ළඟා කර ගන්න ඕන නම් එයයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැනටවත් එන්න ඕන කියන එක තමයි මේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරනු ලබන්නේ. සංගතිනිකායේ කන්දක වර්ගයට ආйти සූත්‍ර දේශනාව මෙකට කියන්නේ තණ්හා සූත්‍රය කියලා. මේහා සමගව තිබෙන සූත්‍ර දේශනා 8ක් 10ක් තිබෙනවා. ඉදිරි වකවානුවලදී යම් යම් මාධ්‍යවලදී ඔබට මෙහිදීමත් මේ දේශනාවන් සවන් දෙන්න ලැබේවි. කෙලින්ම බුදුන් වහන්සේ පැහැදිලි කරලා තින්නේ කොහොමද ඒක? අනේකයි අපට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. පළවෙනි වදනෙම තිබෙනවා රූප තණ්හා වික්කවේ අනිච්චා විපරිණාමී අඤ්ඤත්ත භාවී කියලා. ඒකට වචනයක් තියෙනවා එතන රූප තණ්හා කියලා. මේකේ මම ගත්තේ නැති ඉදිරි වදන් වලත් පවතිනවා ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන හයම. ඒ හයටමත් තියෙනවා අනිච්චා විපරිණාමී අඤ්ඤත්ත භාවී කියන එක. අනේ එතෙන්දී අපට තණ්හාව අර කාම තණ්හාව කියන එක හයකට බෙදුණා පහු. ඒ හයකට බෙදී පවතින පැහැදිලිවම ඇස කන නාසය දිව කයිසිත කියනා වූ දරවල් හයෙන් ගන්නා වූ අරමුණු මුල් කොටගෙන. එහෙමනම් අපට අර තණ්හාව කියන වචනේ ලිහිල් කරගෙන එනකොට ත්‍රිවිධ තෘෂ්ණාවක් ගත්තා වගේ අනතුරුව කාම තණ්හාව දරවල් හයකින් එනා වූ අරමුණු කෙහි තියනා වූ ඇල්ම කියන අර්ථයෙන් ගන්න පුළුවන් වෙනවා. මෙතන තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී වීමට තියෙන බාධාව තියෙන්නේ. මොකද මේ සූත්‍රයේ මේක රූප තණ්හා කියලා තිබුණාට අනිකුත් තැන්වලදී මේක පංචස්කන්ධයේ මුල් කොටගෙන විග්‍රහ වෙන එකේ පවතින දෝෂයක්. පාලිය දෝෂයක් පවතිනවා හෝ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමේ දෝෂයක් පවතිනවා කියලා නෙමෙයි කියන්නේ. පංචස්කන්ධ ධර්මතාවය රූප නාම දෙකට බෙදීමේදී ඔය දොරවල් හයෙන් ගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස අරමුණු කියන එක ගන්නේ නැතිව ශරීරයේ වශයෙන් අරගෙන පඨවි ආපෝ තේජෝ වායු හතර වශයෙන් රූප ගන්නවා. වේදනා සංඥා සංකාර නාම වශයෙන් බෙදෙනවා. දැන් එතකොට කොහොමද අපි දොරවල් හයකින් තණ්හාය නැති කරන්නේ? දැන් මේ සූත්‍රේ මනවින් තිබෙනවා නේද රූප තණ්හා කියන එකේ තේරුම? ඇසට හමු වෙන රූපය රූප රූපය කියලා අපි ඒකට කියනවා. ඉදිරියෙන් තිබෙන දෙයක ස්වභාවය අපේ ඇසේ පහළ වුණාම අපට කැමති පරිදි එතන අපි මේ රූපයට අදාළ ඇලීමක් ගැටීමක් සකස් කරගන්න ලබනවා. මේක තමයි අර අංගුත්තර නිකායේ පවතිනව සූත්‍රයක පවතින්නේ සංකප්ප රාගෝ පුරිසස්සකාමා කියලා. නේතේ කාමායානි චිත්‍රාණි ලෝකේ කියන වචනින් කියන්නේ බාහිර වස්තුන්ගේ ඇති කාමයක් නෑ. ඒව ආශ්‍රයෙන් අපේ හිතේ හදාගන්නා වූ සංකල්පයක් තමයි මේ කාමය කියලා කියන්නේ. අනේ සංකල්පය ඇති වෙන්නේ බාහිර වස්තුවක ස්වභාවය ඇස මගින් සිතේ පහළ වීමේදී ඒ රූප රූපේ බවට පත් වෙනවා. රූප රූපය අපි Tamanta කැමති පරිදි හතුරු මිතුරු කැමැතියක් නැති ආදී වශයෙන් තලක් තිස්සේ අසුරු කරගෙන ඇලිලා ගැටිලා බෙදා හදා ගන්නවා. ඒ තුල ඇතිවෙනා ආසක්ත බව නැත්තම් ඇලීම තමයි රූප තණ්හා කියන්නේ. ඒක වෙන් කරන්න බෑ රූප තණ්හා විතරක් කියලා. රූප තණ්හාවේදී ඒක විඳිනවා. ඒ විඳින එකට කියනවා වේදනා කියලා. අපි ඇසේදී රූපය විඳිනවා. විඳින්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. අනේ එතෙන් තමයි අපිට මේ සැප දුක් උපේක්ෂා වශයෙන් හැඳිනීමක් අවශ්‍ය වෙන්නේ. ඒකට අපිට සංඥා උදව් වෙනවා. සැප වශයෙන් ගත්කල ඇලීමකුත් දුක් වශයෙන් ගත්කල ගැටීමකුත් ඇති වෙනවා නම් ඒ හඳුනා ගන්නට සංඛාරයක් ඕන වෙනවා. සංඛාරය කියන්නේ ඒකට. මේ ඇසමුල්කට ගත්ත රූප රූපේ හටගත්තා වූ වේදනා සංඥා සංකාර හතරේ සිදුවීම විශේෂයෙන් හඳුනා ගන්නට තවත් කෙනෙක් මෙතෙන්ට එකතු වෙනවා විඥාන කියලා. මෙන්න මේක තමයි මේ සමාජයේ නැනමින් තේරුම් ගත යුතු වැදගත්ම තැන. ඇසමුල් කොටගෙන පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහක්. එතකොට මේ ඇසත් සම්බන්ධ තියෙනා වූ රූපය කෙරෙහි තියෙනා වූ ආසක්ත බව තමයි මේ රූප තණ්හා කියලා කියන්නේ. එසේම කන සම්බන්ධෙනුත් එහෙමයි. කනට ගන්නකොට අපට ඇසට පේන රූපේ වගේ හැඩයක් නැති වුණාට අපි ඒකට කියනවා ශබ්ද රූපය කියලා. ශබ්ද රූපය කෙරෙහි නෙමෙයිද අපි ඇලෙන්නේ ගැටෙන්නේ. ප්‍රතික්ෂේප කරන්නේ හෝ ඉල්ලන්නේ. ශබ්දෙන් මිහිරි අමිහිරි බව මුල් කොටගෙන. මෙහිරි බව නිසා ඇදෙනවා බැඳීමත්, අමෙහිරි බව නිසා ඇතිවන ප්‍රතික්ෂේප කිරීමත් දෙකම ඇති වෙන්නේ තණ්හාවට. එතකොට මේ විදිහට එතනත් ශබ්ද රූපය මුල් කොට ගත්තා වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ. ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ, ධම්ම රූපේ කියනා වූ ඉතුරු දරවල් හතර සම්බන්ධයෙන්ොත් මේ විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ. එවිට ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ පවතිනා වූ රූපය මුල් කොටගෙන රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය කියනා වූ මේ රූප හය මුල් කොටගෙන ඒ ඒ අවස්ථාවන්හිදී හටගන්නා වූ ඇල්ම මුලාවට කියනවා රූප තණ්හා කියලා. මේ කොටස අපි කලක් තිස්සේ ධර්ම දේශනා කරමින් පැහැදිලි කර දෙන්න නිසා තමයි මතක් වෙන්න මේ ආකාරයෙන් ගත්තේ. දැන් මේ රූප තණ්හාවේ අයථා තත්වයක් තියෙනවා. අයථා තත්වය බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පෙර, නැත්නම් ධර්මයේ මුණ ගැහෙන්න පෙර හැම දිනම හදා ගන්නා වූ තත්වයක්. ඒ අයථා තත්වය තුල තමයි ජීවත් වෙන්නේ. සද්ධානුසාරී වීමට හෝ ධම්මානුසාරී වීමට අයථා තත්ත්වයට ජීවත් වෙලා බෑ. තථාගතයන් වහන්සේ හිලි කරලා දාලා වූ යථා තත්ත්වය තේරුම් ගන්න ඕනේ. අනේ යථා තත්ත්වය තේරුම් ගැනීම සඳහා තමයි ඔය සද්ධර්ම ශ්‍රවණේ, කල්‍යාණ මිත්‍ර සේවනයේ කියලා කියනා වූ කරුණ කෙනෙකුගේ ජීවිතයට අතිශයින් වැදගත් වෙන්නේ. ඒ කරුණ තේරුම් ගත්ත අයගේ ඇසුරෙන් ලබනේ සේවනයේ, කල්‍යාණ මිත්‍ර සේවනයේ වශයෙන් තමයි ධර්මයේ විග්‍රහ වෙන්නේ. ඊට මෙහා ගෘහස්ත ජීවිතයේ කල්‍යාණ මිත්‍ර සේවනයකුත් තියෙනවා ලෞකික මට්ටමේ. ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා ඇති වෙන ආකාරය සහ නිදන ආකාරය තේරුම් කර දෙන කරුණ පැහැදිලි කිරීම තමයි ධර්ම දේශනාව වලටපත් විය යුත්තේ, ධර්ම ශ්‍රවණය විය යුත්තේයි. එතකොට මෙහිදී සිදුවන දේ තමයි අයත අවබෝධය යථා අවබෝධයක් බවටපත් වීම. නොමග ගොස් සිටි බව වටහාගෙන නොමගින් නිදෙන්ට අවශ්‍ය ප්‍රයාමාර්ගයක් ගන්නට දැනුවත් වීමක් ඇති වීම. අනර පාසල් අධ්‍යාපනය තුල දැනුවත් වෙන අයට මේ විභාගෙට ලියන්න ලැබුණාම එතනින් එහාට දුකින් මිදින්ට අවශ්‍යයි. මේක මහා කරදරයක් කියන එක වැටහෙන්නේ නැහැ. අර අනිකුත් විෂය ආනුබද්ධ දැනුම වගේ මේක දැනුමක් බවට පත් වෙනවා. ඔහුට ප්‍රායෝගිකව යොදා ගන්න තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති කාරණාවේ තිබෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා කියන විග්‍රහය වෙනුවට රූප කියන එක ශරීර වශයෙන් අරගෙන තණ්හා වෙනම කතා කරනවා. පංචස්කන්ධයේ රූප ශරීර වශයෙන් අරගන්නවා. ඊට පස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා වෙනම කතා කරනවා. ඒ වගේම තවත් කරුණක් එතන පවතිනවා. දැන් මේකේ තියෙනවා රූප තණ්හා භික්කවේ අනිච්චා විපරිණාමී අඤ්ඤත්ථ භාවි. මේ පද තුනේ අර්ථයටත් අපිට සමීප වෙන්න බැරි වෙලා තිබෙනවා. ඔබ දන්නවද සාමාන්‍යයෙන් වර්ණ කණ්ණාඩියක් පළඳිනවා කියන එකේ තේරුම? පාට කණ්ණාඩි දානවා කියලා කියන්නේ. දැන් මේ දිනවල පවතින උණුසුම නිසා සමහර විට හිරු ආවරණ කන්න කණ්ණාඩි පාවිච්චි කරනවා. මගේ නම් මතකයේ තියෙන ළමා කාලේ කරපු වැඩක් ඒක මේ මතක් කරලා දෙන්නම් ඕක. දැනටත් මම දන්නවා ළමා කාලේ අය වෙසක් පැණි උත්සවවලදී වන්දනාමාන වලට ගියාම යම් නම් සෙල්ලම් බඩු ගන්නවා. මටත් මතකයි ඒ අවුරුදු 8-10 සෙල්ලම් බඩුවක් හම් වෙලා තිබුණා මේ උපැස්සියලක්. ඒක කාඩ්බෝඩ් එකෙන් කපලා හදලා තියෙන්නේ. ඒකට අලවලා තියෙන්නේ ග්ලාස් වේප කියන කඩදාසිය. දැන් මම එක පාටකින් ගත්තොත් මට පේනවා ඒ පාටින් ලෝකේ. මගේ මල්ලිහෝ තවත් මංගිය කෙනෙක් ගත්තොත් වෙන පාටකින් කහ පාටට දාපුවම කහ පාටයි ලෝකේ. නිල් පාට ලාස්සේප දාපුවම නිල් පාටයි. කොළ පාට දැම්මොත් කොළ පාටයි. ඒ කණ්ණාඩියේ තියෙන පාටට අනුව තමයි ලෝකේ පාට වෙන්නේ. එතකොට ලෝකේ පාට වෙනස් වෙන්නේ නැහැ. නමුත් කණ්ණාඩිය අපිට වෙනස් කරලා පෙන්නනවා. එතකොට කණ්ණාඩිය ව්‍යාජයක් නේද? මෙන්න මේ ව්‍යාජ කණ්ණාඩියක් පළඳ ගැනීම වගේ අනිත්‍ය අර්ථයට ව්‍යාජ අර්ථ ජනිත කරගත්ත සමාජයක් නෙමේ තියෙන්නේ. පාසල් අධ්‍යාපනය තුලින්, ධම්මපාසල් අධ්‍යාපනය තුලින් ආර්ය සත්‍ය අනිත්‍ය වෙනුවට වෙනත් අනිත්‍ය අර්ථයක් පාඩම් කරගන්නවා කුඩා කාලේ. එතන ඉඳලා ඒ අර්ථයෙන් තමයි බුදුබණ අහන්නේ, තේරුම් ගන්නේ. එතකොට ඒ කණ්ණාඩියේ පාටට පේන වරණම සැබෑ වර්ණයේ පෙනින් නැහැ නේද? එබැවින් මේ රූප තණ්හා භික්ඛවේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මා කියන කාරණේ තේරුම් ගන්න පෙර අනිච්ච විපරිණාමී අඤ්ඤත් භාවී මේ සූත්‍රයේ තියෙන්නේ රූප තණ්හාවට සම්බන්ධ දෙයක් නෙමෙයි ලෝකයට අනිච්ච කියලා කියන්නේ. අපි එතෙන් සමීප වෙන්න වෙනවා. මේ සමාජයේ කතා කරන පුහුදුන් මට්ටමේ අයගේ කතාව තුළ පළමු අර්ථය තමයි බාහිර වස්තුන්ගේ කැඩී විඳී යාම අනිත්‍ය වශයෙන් සැලකීම. ව්‍යාජාර්ථය. දෙවෙනි අර්ථය තමයි මේ පංචස්කන්ධ මට්ටමේදී හටගන්නේක හැම එකක්ම නැති වෙන බැවින් ඒ අනිත්‍ය වශයෙන් සැලකීම. මේ අනිත්‍ය පදයේ අර්ථය ස්ථිර නැති බව. හටගත් යමක් නැති වෙන බව. දැන් මේ ත්‍රිපිටකගත සූත්‍ර දේශනාව ඔස්සේ එනකොට අපට ගන්න වෙනවා බාහිර වස්තු සම්බන්ධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මයක් හෝ අනිච්ච විපරිණාමී ධම්මී අඤ්ඤත් භාවී හෝ නැහැ. කන්දක වගේ සමහර සූත්‍රවල පවතින රූප දනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහට එන දේවල් තමයි ලෝකය අනිත් සුඛාත්ම වශයෙන් අරගෙන නොමග ගිහින් ඉන්නේ. දුකින් මිදෙන්න ඒවා අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්න ඕනේ කියලා. දැන් මේ සූත්‍රයේ කෙලින්ම ඊටත් එහාට යනවා. රූපේදනා සංඥා සංකාර වෙනුවට රූපේ කෙරෙහි පවතින ආ වූ තණ්හා රූප තණ්හාව. අනිච්චා විපරිණාමී අඤ්ඤත් භාවී. ඒ ඇත්ත ඔය ඇත්ත නෙමෙයි අපි ළඟ පවතින්නේ. මෙන්න මේ සියුම් තැන් පිළිබඳව සාකච්ඡා කොට සවන්දි තමන්ගේ දැක්ම පැහැදිලිව වෙනස් කරගන්න ඕන. පැහැදිලි කරගන්න ඕන නැතිව සද්ධානුසාරී වෙන්න බෑ. දැන් මම මේ සමාජයේ සද්ධානුසාරී ධම්මානුසාරීයි කියා ගන්නා වූ අයගේ පංචස්කන්ධ ධර්මතාවය පිළිබඳ අවබෝධයේ වැරදි නම් ඔවුන් තමන් සද්ධානුසාරී කියලා තවත් මතයක් ඔලුවට අරන් විතරයි ඔවුන්ට සැබෑ සද්ධානුසාරී බවක් නැහැ කියන එක ධර්මයේ තේරෙනකොට වැටහෙවි. එබැවින් අනිත්‍ය පදේ අර්ථය තිහා යන්න ඕන. කොහොමද අපි ඒක ගන්නේ? මින්තර ඔබ සවන් දුන්නා වූ කෙටි සූත්‍රයක පද තුනක් මා ඔබට පෙන්වන්න. මේ සමාජයේ අය කය වෙනස් වීම හෝ බාහිර වස්තුන්ගේ දිරා යාම අනිත්‍ය වශයෙන් සලකන්නට කලකපටන් පුරුදු වෙලා තිබෙනවා. ඔවුන්ට හමුෙන්න නැතුව ඇති බුද්ධ ශ්‍රීකයේ පවතිනා වූ බිදුර සූත්‍රය. ඒ බාහිර වස්තු ගැන කතාවක් ඇත්තෙම නැහැ. තිබෙන කතාවේ පවතින්නේ බිදුරායම් වික්‍රේ කායෝ කියලා. ඔබට අයිති මේ කය වෙනස් වෙනවා. ළමා, තරුණ, නැදිවිය, මහලුවිය ඊපස්සේ පොළොවට පස් වීම. මේ තමයි ලෝකේ අනිත්‍ය කියලා සලකන්නේ. තථාගතයන් වහන්සේගේ වදන ඒ බිදුර භාවයේවත් කැඩී නිදී යන සුළු බව. තථාගතයන් වහන්සේට වැරදිලා නෙවෙයි. නැත්තම් උන්වහන්සේ අනිත්‍ය නැ අනිත් වශයෙන් දේශනා කරන්නේ නැතේ. ඒ කය ක්‍රියාත්මක කරන්නා වූ බලවේගයට අපි කියනවා සිත නැත්තම් විඥාන කියලා. ඒක විඥාන හයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ. රූප, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන් ඒ විඥාණයෙන් විඥානයට මාරු වෙනවා. එතකොට ඒකට පෙන්වන්නේ භංගුරත්වය. භංගුරත්වය කියන එකේ තේරුම නිරන්තරයෙන් බිඳෙන කියන එක. යලි යලිත් හටගන්න බිඳෙන කියන අර්ථය තමයි අප භංගුරම් කියලා කියන්නේ. ඒක විඥානම් වික්‍රය පබංගුරම්. කය සහ සිත සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ සුද්ධ පැහැදිලි කිරීම බිඳුරම් සහ පබංගුරම් දෙකේම අර්ථය කැඩී බිඳී යන සුළු වෙනස් වෙන සුළු බව. එයි මෙතෙන්ට අපි අනිත්‍ය කියන පදේ යොදාගත්තේ. කාගේ අවසරයක් ඇතුවද? කාගෙන් දැනගෙනද? ඊට පල්ලෙහායින් පදේ බලන්න. මේ පද දෙකේ තව එකක් තිබෙනවා තුන්වෙනි පදේ. සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අන්න ඒ ඇසකන නාසය දිවකය කියන දොරවල් නිසා හෝ කය නිසා හෝ අපිට මේ දොරවල් පහෙන් හටගන්නා වූ අරමුණු සමග ඇලීමේදී හටගන්නා උපදීවත් උපාදාන. උපාදාන වලට කියනවා ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැත්තම් කෙලස් කියලා. ඒ උපදි සම්බන්ධයෙන් තමයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම අනිද්දුක්ඛානාත්ම ලෝකයාගේ පිළිගැනීම නිස්සකාත්ම. මෙතන තමයි සටන. මෙතන තමයි පරිවර්තනය. මෙතන තමයි සමාන්සෝතගාමී කෙනෙක් බව තේරුම් අරගෙන පරිසෝතගාමී වීමට අවශ්‍ය දැනුම ලබා ගන්නා වූ තැන. මම නම් කියන්නේ නිත්‍යසුකාත්ම කියන එක බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි. මාර්යාගේ. මාර්යා පරාජය කරන්න බුදුරජාණන් වහන්සේ හොයාගත්තා වූ ධර්මයේ තමයි අනිදුක්ඛානාත්මය. ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා වූ අනිදුක්ඛානාත්මයට එන්න බැරි අර බාහිර වස්තුන්ගේ ඇති වේ නැතිවීම එහෙම නැත්නම් කය දිරායාම අනිත්‍ය වශයෙන් තමන් විසින් දාගන්නා ලද වැරදි පාට කණ්ණාඩිය නිසා මේ කණ්ණාඩිය හැමෝම ගලවන්න ඕන. නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් අපට අවශ්‍ය තැනට යන්න හම් වෙන්නේ නැහැ. මා සමාජයට කියා තිබෙනවා තථාගතයන් වහන්සේ ඉගැන්වීම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයට එන දේවල් සම්බන්ධයෙන් පමණයි උන්වහන්සේ අනිත්‍ය දුක්ඛානාත්ම හෝ නිත්‍යකාත්ම වශයෙන් කතා කරලා තිබෙන්නේ. ඒක තවත් ගැඹුරට යන තැනක් තමයි අද අපි කතා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර පහම ගන්නේ නැතුව රූප විතරක් අරගෙන රූප මට්ටමින් ගණමින් රූප හයක් අරගෙන හයට තව තියෙනා වූ තණ්හාව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, තණ්හා පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. දැන් මේ තණ්හාව කියන එක එතකොට ඒ මොහොතේ උපදින අරමුණේ තියෙන දෙයක්. ඇසෙන් රූපේ නරබද්දී නම් ඒ තණ්හාව එතෙන් තියෙන්නේ. ශබ්දයේ කෙහි තණ්හාවක් තියෙනවා ඒක ශබ්දයට සවන් දීමේදී සිදු වෙන දෙයක්. ගන්ධයේදී නම් ඒක ඒ මොහොතට හට ගන්න දෙයක්. රසයේදී නම් රසයට හට ගන්න දෙයක්. ඒ විදිහේ ඒ ආකාරයෙන් දොරවල් හයෙන් අරමුණු ගැනීමේදී තමයි මේ සයාකාර තණ්හාව හටගන්නේ. කොහොමද ඒක හටගත්තේ? කොහොමද ඒක වැඩි වුනේ? එකක් තේරුම් ගන්න ඕනේ. තණ්හා පවද්දති කියන වචනයක් පවතිනවානේ. ප්‍රවර්ධනය වෙනවා කියන එක. පවද්දති කියන කේත. පවද්දති කියන පාලි වචනේ සිංහලට අද ප්‍රවර්ධනය කියන අර්ථයෙන් පාවිච්චි කරනවා ලබනවා. ප්‍රවර්ධනය කියන එකෙන් තේරෙනවා ටිකෙන් ටික වැඩි දියුණු වෙන කියන එක. අනේ එහෙමනම් අපිට තේරුම් ගන්න ඕන අපි මේ සමාජයට බිහි වෙන්නේ පුද්ගලයා වශයෙන්. බුදුබණ ටිකක් හරි අහන්න පටන් ගන්න පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේදී විෂයක් වශයෙන්. ධර්ම ශ්‍රවණයෙන් ඉඳන් ඊටත් පස්සේ මෙන්න මෙහිදී අර සංකප්ප රාගයට ලෝක ජීවත් වීමේදී දොරවල් පහෙන් අරමුණු ගැනීම තුළ ඇතිවෙනා වූ බැඳීමට අපි හැමෝම අහු වෙනවා. ඒ පුද්ගලයා අහු වෙලා ඒවයේ ඇලෙන ගැටෙන තරමට ඒවට අදාළ තණ්හා ස්වභාවය වැඩෙනවා, ප්‍රවර්ධනය වෙනවා. ඒ ප්‍රවර්ධනය වූ ස්වභාවය එකවර ගන්න පුළුවන් අපට. වසරින් වසර දිනෙන් දින වැඩි වෙනවා නම් අවසන් තත්ත්වයේ තියෙන මට්ටමට ශනිකේනවා. ඇයි මේ ප්‍රවර්ධනයේ තියෙන හානිය? මොකද්ද ඒකේ කරදරය? මොකද්ද ඒකේ බාධාව? ප්‍රවර්ධනයේදී අපට සසර ගමනට බැඳීමට හේතුවක් හෙවත් සංයෝජනයක් බවට පත් වෙනවා මේක. ඔබ කයින් සිටින නියද්දී ඔබට ඇති මේ සංයෝජනය නැවත හේතුව මේ ජීවිතය තුළ නැවත නැවත ස්කන්ධ පහළ කරන්න සමත් වෙනවා වගේම මතු ජීවිතයකට ශරීරය හැර ගියත් යලි ශරීරයකට සම්බන්ධ කරන්න හැකියාව පවතින්නේ මෙන්න මේ අනුසය වශයෙන් ඉතුරු වෙන හේතුව නිසා. අරමුණු රසයේ විඳීමේදී අරමුණට මුලා වීමේදී අරමුණ නැති වී ගියත් අනුසය වශයෙන් හේතුවක් ඉතුරු වීම තමයි කෙනෙක් සංසාරයේ සම්බන්ධ කරලා තබන්නේ. කය මෙලොවින් පරලොවට යන්නේ නැහැ කාගේවත්. ඇතැම් හිතන පරිදි විඥාණය යන්නේත් නැහැ. නමුත් ස්කන්ධ පංචකේ නැති වෙනකොට පරියලිත් ස්කන්ධ පංචකයක් හට ගැනීමට හේතුව ඔබ මේ තණ්හාව තුළ ශේෂ කරනවා. එබැවින් ජීවිතය තුලත් මේ යලි හට ගැනීම සිදු වෙනවා. ස්කන්ධ පහෙන් පහට ජීවිතය අවසානයේදී තණ්හක් වෙන කොරෝණ කෙනෙකුට සමන් තබාගත් තණ්හාවට විපාක වාරයක්කට මුහුණ දෙන්න සිදු වෙනවා. එනිසා පුනර්භවයේ සිදු කරනු ලබන්නේ තණ්හා අනුසේ තබන හේතු විසින්. තණ්හා අනුසේට හේතු තබන්නේ අරමුණෙහි තණ්හා කිරීම තුළ. අරමුණෙන් අරමුණට තණ්හා කිරීමක් පවතිනවා. ඒක නොදන්න කාලේ කරපු වැඩක්. අරමුණෙන් අරමුණට තණ්හා ශේකරීමකට පත් වෙන්න වෙනවා අපිට. අන්න එහෙමයි මේක මේ අරමුණක් අරමුණක් පාසා කළ යුතු දෙයක්. ඇසෙන් කනට කනෙන් නාසයට මාරුවෙන් මාරුවට එන අරමුණු ඔස්සේ කළ යුතු දෙයක් බවට සාක්ෂියක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පවා සඳහන් වෙලා තිබෙනවා. එබැවින් ධර්මශ්‍රවණයේදී මේ කරුණු පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි. දැන් මොකද්ද මෙතන බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ? මොකද්ද අපි පිළිගත්තු දෙය? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ රූප තණ්හා භික්ඛවේ අනිච්චා විපරිණාමී අඤ්ඤත්ථභාවී. අනේන එතන අනිච්චා කියන්නේ ස්ථිර නැහැ කියන එක නෙමෙයි. මතක තබා ගන්න. අපි හිතන්නේ එහෙම තමයි. ඉතින් ස්ථිර නැති බව අපි දන්නවානේ. බුදුබණ අහන්න පෙරත් දන්නවා, බුදුබණ අහපුවමත් දන්නවා. අන්‍යයෙකෙත් මේ ස්ථිර නැති බව සිදු වෙනවා, වෙනස් වෙන බව. ඒ දැනගැනීමෙන් කෙනෙකුට සද්ධානුසාරී බවක් ඇති වෙන්නේ නැහැ නේද? අන්න ඒකයි අපිට එතන හිතන්න තියෙන කාරණේ. ඒ ස්ථිර නැහැ නැති වෙනවා කියන අර්ථය ඉගෙන ගත්තට කිසිවෙක් සද්ධානුසාරී වෙලා නැහැ. ඒ රූප තණ්හාවේ ශබ්ද තණ්හාවේ යථා ස්වභාවය තමයි අනිච්චා විපරිණාමී අඤ්ඤත්ථභාවී. නමුත් බුදුබණ තේරුම් නොගත් ලෝකයාගේ අයථා ස්වභාවය තමයි එතන ඒ රූප තණ්හාව අනිච්චා වෙනවට නිච්චා, විපරිණාමී වෙනවට න විපරිණාමී, අඤ්ඤත්ථභාවී වෙනවට න අඤ්ඤත්ථභාවී. එසේ නොවේ. ඒක තවත් පදයකින් ගන්නවා නම් තවත් සූත්‍රයකින් ඒකට තමයි පෙන්වන්නේ නිත්‍ය සුඛාත්ම කියලා. ඒක සිංහලට පරිවර්තනය කරනවා නම් ගන්න වෙන්නේ රූප තණ්හාව තමයි මගේ වෙන්නේ, මම වෙන්නේ, මගේ ආත්මය වෙන්නේ. අන්න එහෙම සත්‍යයගේ පිළිගැනීම රූප තණ්හාවේ රූප තණ්හාව මගේ, මම මගේ ආත්ම. ශබ්ද තණ්හාවේදී ශබ්ද තණ්හාව මගේ, මම මගේ ආත්ම. මෙසේ හයට මේනවා. අන්නේ මගේ මම ආත්ම සංකල්පය තමයි කර්ම රැස් වෙන්නේ නැත්නම් තණ්හාංශයට හේතු ඉතුරු වෙන්නේ. ඒ තමයි ප්‍රමාදය. සසරේ ප්‍රමාදය. මේ සසරේ ප්‍රමාදයට ගොදුරු අයට කියන නමක් තමයි පුතග්ජන කියලා කියන්නේ. ඒක පුතග්ජන කිසිවෙකුට අපි කතා කළා වූ සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්න බෑ. පුතග්ජන භාවය සහ මාර්ගඵලලාභීත්ව අතර තිබෙනා වූ හුවමාරු මධ්‍යස්ථානයක් වගේ තැනක් තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන තේරුම. සාමාන්‍යයෙන් හුවමාරු මධ්‍යස්ථාන කියන වචනේ ඔබට තේරෙනවා ඇති. මම නම් ඕක පැහැදිලි කළේ මෙහෙමයි. ඉස්සර උදාහරණයක් ආශ්‍රයෙන්. ත්‍රිවිධාම උදාවට ආйти සෙවලෙක් නියොසට ඇවිදින් මාමා බාප්පා තාත්තා ආදී වශයෙන් සිවිල් ලෝකේ කටයුතු කරනවා. ਉਹ රාජකාරියට වාර්තා කරනවා කරදර කාලේ. ඔහුට කෙලින්ම රාජකාරියට වාර්තා කරන්න බැහැ. ඔහුට අතරමැදි මධ්‍යස්ථානයක් තියෙනවා කඳවුරක්. එතනදී ඔහුගේ සිවිල් ඇඳුම් ගැලවි අර නිල ඇඳුම ඇඳෙනවා. ඉන්පසු ඔහුට ආරක්ෂාව සැලසෙනවා. ඔහුට අයිති කඳවුරට ගියාම තමයි රාජකාරිය සිද්ධ වෙන්නේ. රාජකාරී භූමිය සහ ගෙදර අතර මේ නිල ඇඳුම ගෙදර එනකොට නම් නිල ඇඳුමෙන් සුදු ඇඳුමට නැත්තම් ලියු සිවිල් ඇඳුමට මාරු වෙන තැන. මේක අතරමැදි කඳවුර කියලා තමයි මම සාමාන්‍යයෙන් කතා කළේ. අන්න ඒ වගේ මේ බෞද්ධයින්ට පෘථග්ජන භාවයේ සහ ආර්ය භාවයේ අතර අතරමැදි කඳවුරක් තියෙනවා. ඒ අතරමැදි කඳවුර තමයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ. අවබෝධයෙන් එතෙන්ට එන්න ඕන. ඔය දේවල් තේරුම් ගත්තේ නැති අය ඔය එතෙන් එන්නේ නැතුව අර පෘථග්ජන භාවයේ නැමැති කඳවුර තුළ කතා කර කර ඉන්නවා විතරයි. ඔවුන්ට එතෙන් එන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ තථාගතයන් වහන්සේලා මේ දුකින් මිදීම සඳහා හෙළි කරගත් ධර්මය දෙආකාර නැහැ. ස්ත්‍රීන්ට වෙනව, පුරුෂයන්ට වෙනව, ගිහයන්ට වෙනව, පැවිද්දන්ට වෙනව කියලා සමාජය සැලකුවාට එහෙම එකක් නැහැ. ඒකේ කරුණු දෙකයි තිබෙන්නේ. එකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම, එකක් නිස්සකාර. මේ දෙක විතරමයි අන්තිමට තියෙන්නේ හැමෝටම. මේ තත්ත්වයේදී අපට බුදුන් වහන්සේ පැහැදිලි කරලා අදාළව මේ අනිච්චා විපරිණාමී අඤ්ඤත්ථ භාවී කියන එකේ තේරුම ඇත්ත. රූප තණ්හාව මම කොට ගත්තොත්, මගේ කොට ගත්තොත්, මගේ ආත්ම කොට ගත්තොත් එතකොට අනිච්චා වෙනුවට නිච්චා වෙනවා, විපරිණාමී වෙනුවට න විපරිණාමී වෙනවා, අඤ්ඤත්ථ භාවී වෙනුවට න අඤ්ඤත්ථ භාවී වෙනවා. අන්න වැරදුන තැන. මෙතන තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි රහස මේ සමාජය ඉගෙන ගන්න ඕන. අරමුණේ මුලා වීමේදී සසර ගමට බැඳෙනවා හේතු ඉතුරු වෙනවා. අරමුණේ මුලා වීම පව් මගින්ද සිදුවිය හැකියි, පින් මගින්ද සිදුවිය හැකියි, ධාන මගින්ද සිදුවිය හැකියි. මොකද මේ කර්ම මාර්ගය කියන එක විස්තර කිරීමේදී කන්න කම්ම සුක්ඛ කම්ම කන සුක්ඛ කර්ම කියන පද තුන විස්තර කරනු ලබන්නේ කර්ම මාර්ගයේ වශයෙන්. කර්ම මාර්ගයේ කියන එකේ තේරුමෙහිදී සංයෝජනයට හේතු ඉතුරු වෙනවායි කියන එක. එහෙනම් කර්ම මාර්ගය තුල තියෙනා වූ පුණ්‍ය අපුණ්‍ය එහෙම නැත්නම් මේ මේ කර්මයන් තුල පවතින ආ වූ දර්ශනේ වැරද්දයි මේ නිච්ඡා නවි පරිණාමී න අඤ්ඤත්ථ භාවී කියලා කියන්නේ. ඒක කර්ම රැස්වෙන මාර්ගයේ භාවිතයක්. එතන උන්වහන්සේ අදාළ උතවචනයක් තියෙනවා ධර්ම මාර්ගය කියලා. ඒකට කියනවා කම්මක්ඛයා සංගතති කියලා. කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මයක් කරන්න ඕනයි කියන එක. අන්නේ කර්මක්ෂය කිරීම පිණිස අවශ්‍ය කර්මය කරන්නට තමයි අපිට ඔය අනිච්චා විපරිණාමී අඤ්ඤත්ථ භාවී කියන එක දැක්මෙන් ඇති කරගන්න ඕන. කටපාඩමින් නෙවෙයි. එවිට අර තේරුම් ගත්ත මට්ටමේදී ළමා කාලයේ සිට චිත්තාභ්‍යන්තරයේට ලෝභ වශයෙන්, දේස වශයෙන්, මෝහ වශයෙන් තවත් විවිධ පදවලට අයිති අර්ථ වශයෙන් කෙලෙස් වශයෙන් උපදි කියලා කියන්නේ ඒකයි. හේතු ඉතිරිවීම න අනිච්චා න විපරිණාමී න අඤ්ඤත්ථ භාවී කියන මේ වදන් තුන යට තේසුදු වෙන්නේ. ඒක බුදුබණ නෙවෙයි. එක මිනිසුන් හදාගත්ත මුලාව. දැන් මේ මුලාවේ ගමන් කිරීම තමයි බුද්ධෝත්පාදයක සහ බුද්ධෝත්පාදයක සත්‍ය අවසින් කරනු ලබන්නේ. බුදුබණ ඇසුරු පුද්ගලයෙකුගේ චරිතය වෙනස් පැත්තකට හරවනු ලබන්නේ. අපි එකට කියන්නේ පටිසෝතගාමී කියලා. අපි එකට කියන්නේ ආරි භාවයටපත් වීම කියලා. ඔවුන් තමයි මේ සසර ගමනේ කර්ම රැස් කිරීම වෙනුවට කර්මක්ෂය කිරීමේ මාර්ගය අනුගමනය කරන්නට තේරුම් ගන්නායි බවටපත් වෙන්නේ. එතකොට මොකද්ද මෙතන අපි මේක පැහැදිලි කළේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ආ වූ තණ්හා හයම අනිච්චා විපරිණාමී අඤ්ඤත් භාවී. ඒකක්වත් මම වශයෙන් හල්ලා ගන්න බෑ, මගේ වශයෙන් ගන්න බෑ. ඒකක්වත් රැඳින් හිටියොත් රැඳී හිටින්න දියොත් සසරේ රැඳෙන්න වෙනවා. අන්පරිද්දකට පෙරලෙනවා කියන අර්ථය අඤ්ඤත් භාවී කියලා කියනකට ආත්මකට ගන්න බෑ කියන එක තමයි ඒකෙත් කියන්නේ අනාත්ම කියන අර්ථය. යෝ වික්ඛවේ ඒවං සද්ධාති අදිමුච්ඡති යන්න අපි දැනට එන්න ඕන නැහැ. යෝ වික්ඛවේ කියන එකෙන් භික්ෂුවට ආමන්ත්‍රණය කරලා උන්වහන්සේට ඔක කියන්නේ නැහැ. යමෙක් අන්න ඔබ මම හැමදෙණෙක් මේට අයිති වෙන්නේ යන්නේ එකයි. මහණෙනි යමෙක්. යමෙක් කියන්නේ කවුද? පූජ්‍යපක්ෂේ පමණද? ආරණ්‍ය වාසීන් පමණද? සිල්මෑණියෝ පමණද? එහෙම නැත්නම් වර්තමානයේ පිළිගත් පරිදි උපසපන් භික්ෂුණීන් පමණද? නැහැ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන කෙනෙකුට යෝ කියන්න පුළුවන්. යමෙකුට මෙන්න මේ සද්ධාති අදිමුච්ඡති මේ தત્ත්වය ඔබට පුළුවන් නම් ඇති කරගන්න. සද්ධාව ඔය තෙරුවන් කෙරෙහි පැහැදීම සද්ධාව කියන වචනේ ආගම මට්ටමක් පෙන්වන්නේ. මේ තමයි අධිගම සද්ධාව. සදහැතින් සදහැවින් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ඔබට අදහන්න නැත්නම් අනුගමනය කරන්න පුළුවන්ද? අන්න ඒ වගේ මට්ටමකට එනකොට තමයි ඔබට සද්ධානුසාරී කියන පදේ හම්බ වෙන්නේ. සද්ධානුසාරී පුද්ගලයා සම්බන්ධයෙන් ඊටයට පෙන්නනවා. ඔහු කිසියම් කර්මයක් කළොත් අපාගත වෙන කර්මයක් කරන්න ඔහුගේ අත සුදුසු නැහැ. ඒකෙන් පෙන්නන්නේ අර තණ්හානුසයට හේතු වෙන බරපතල අකුසල කර්ම හේතු කරන්නේ නැහැ කියන එක. ඔහු සෝවන් වීමකින්තරෝ මියන්නේත් නැහැ කියන වචනේ මේ තණ්හා සූත්‍රය තමයි තියෙන්නේ. නමුත් යලිත් මා මතක් කරනවා අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ, දුක්ඛ කියන්නේ දුකයි, ආත්මයක් නෑ කියන්නේ අනාත්මයි කියන පදයෙන් අරගෙන නම් තව ආත්ම 10ක්, කල්ප 10ක් ඉපදිලාවත් සද්ධානුසාරී වෙන්න නම් බෑ. එබැවිනුයි අපිට මේක ඕනෑයට පැහැදිලි කරන්න ඕනකමක් තිබෙන්නේ. ඔබට මම මතක් කරනවා මේක හොඳටම තියෙන තැන තථාගත බුදුපියාණන් වහන්සේ සොකීය ශ්‍රාවකයෙක් උදෙසා ධර්මයේ දකීද බුදුන් දකී කියන පදයක් දේශනා කරපු තැනක් තිබෙනවා වක්කලි සූත්‍රයේ කියලා. එහි තමයි ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා අධර්මයේ වශයෙන්ුත් නේතං මම නේතොහමස්මින් නමේතෝ අත්තා ධර්මයේ වශයෙන්ුත් වෙනලා තියෙන්නේ. මතක තබා ගන්න. එවිට පෘථග්ජන පුද්ගලයා හොඳ වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, ධනවත් වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, ශික්ෂාපද මට්ටමින් පංචශීලයේ උපසම්පදාව දක්වා ඉන්න පුළුවන්. ඇයි වරහන් ඇතුලේ පෘථග්ජන කියන්නේ? අර ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා දර්ශනින් නොහොට මිදෙන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ උන් අනුසෝතගාමි. දැන් බුදුහාමුදුරුවෝ වක්කලිට වදාරනවා. නේතන් මම නේතොහමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බම්. මනා නුවණින් දකින්න ඕන මෙහෙමයි. එමයි මේ තණ්හා සූත්‍රයේ මෙතෙන්ට යොදා ගන්න තියෙන අර්ථය, ගැඹුරු අර්ථය. එවිට ඔහුට කොහොමද සද්ධානුසාරී නැත්තම් මේ නොපිරිහෙන සද්ධාවෙන් යුක්ත වෙන්නේ? ඉදිරි මාර්ගයට යන තත්ත්වයටපත් වෙන්නේ. ඔහුට ගැඹුරු අවබෝධයක් ලැබෙනවා. අතීත සංසාරයේ මෙතෙක් කල් ආවේ අරමුණෙහි මුලා වී අතීතෙන් අ르ගෙන වර්තමානයේ ඉඳ අනාගතයට තැවීම නැවති මේ තුන් කල් ක්‍රියාව එකවර කරන නිසා කියලා. ඒ වචනේ පරි මතක් කරගන්න. අපට අතීත වර්තමාන අනාගත භාෂාවට එක විදිහක්, ජීවිතයට එක විදිහක්. නමුත් ධර්මයේ ඊට වඩා වෙනස් විදිහක්. ජීවිතේට නම් ඉස්සර ජීවිතේ අතීතේ, මේ ජීවිතේ වර්තමානයේ, මතු ජීවිත අනාගතේ. එහෙම අපිට ඒක සරල ඕන තරම් බෙදන්න පුළුවන්. නමුත් මේ අරමුණක් රස විඳීමේදී රූප තණ්හාවේදී නම් ඒකට අදාළ අතීතේකුත් තියෙනවා. ඒකට අදාළ වර්තමානයේකුත් තියෙනවා. ඒකට අදාළ අනාගතේකුත් සිදෙනවා එකවර එක මොහොතේ. එකයි තුන්තල් කියලා මම කතා කළේ. මේ ක්‍රියාවයි අපිව සසරට බැඳ තවන්නේ, මේ ක්‍රියාවයි අපි සසරේ ඇවිද්දවන්නේ කියන එක තේරෙන්නේ සද්ධානුසාරී වෙනකොට. දැන් මොකද කරන්නේ? දැන් සසරේ අරගෙන ආව මාර්ගයේ තවදුරටත් යනවද? නිච්ඡා නවිපරිණාමී න අඤ්ඤත්ථ භාවි. එම සත්‍යයි. අව වෙනස් වෙන්නේ නැහැ. සදාකාලිකයි. ඒවයි අපි බවට පත් වෙන්නේ, මම බවට පත් වෙන්නේ. මේ සංකල්පය තමයි වාසය කරන්නේ. දැන් වෙනස් කරන්ට වෙනවා. මොකද ඉදිරියට තබන පාදයක් ඔස්සේ කෙනෙකුට ගමනක් යන්න පුළුවන් වෙනවා. ඒ කර්ම රැස් කිරීමේදී ඉදිරියට තබන කර්ම වලින් තමයි අපේ භව ගමන නිර්මාණය වෙන්නේ. භව ගමන නිර්මාණය වීමේදී ඒක පව් පැත්තට නිර්මාණය කරගන්න පුළුවන් අපාය පැත්තට, පින් පැත්තට නිර්මාණය කරගන්න පුළුවන් මිනිසුන් අතර සහ දෙවියන් අතරට, ඥාන පැත්තට නිර්මාණය කරගන්න පුළුවන් රූපී අරූපී භවතලවලට. කොහොමද භව ගමන? භව ගාමි. වත්මන් සමාජයේ සකස් වෙලා තිබෙන්නේ මේ පව් පැත්ත අතහැරලා දමලා පින්පැත්තට හෝ ධානපැත්තට භවගාමී වීම සඳහායි බහුතරයක් සකස් වෙලා ඉන්නේ, බහුතරයක් අනුගමනය කරන ලබන්නේ. එබැවින් ඔවුන්ට අනිච්චා විපරිණාමී අඤ්ඤත්ත භාවී කියන එක භාවිතේ නැති දෙයක්. ඔවුන්ට ඒ වෙනුවට නිච්චා නොවිපරිණාමී න අඤ්ඤත්ත භාවී කියන එක තමයි ඔවුන් දන්නේ නැති වුණාට ඔවුන්ගේ දර්ශනය වෙලා තිබෙන්නේ. ඔන්න කල්යාණ මිත්‍ර සේවණින් මඟ පෑදෙනවා. මඟ පෑදුනහම දැන් ඔබ වෙනුවෙන් ඔබට කරන්න වැඩ කටයුත්තක් තිබෙනවා. මේක හැම කෙනෙක් වෙනුවෙන්ම තමන් කරන්න ඕන දෙයක්. ඔය අත්දීප වැනි සූත්‍රවල පැහැදිලි කරලා තියෙන්නේ තමන්ට තමන් පිළිසරණක් වෙන්න, බියවිනක් වෙන්න කියලා. කාගේවත් පිළිසරණ යන්න එපා, කාගේවත් සරණ යන්න එපායි කියලා. තමන් අතින් සිදු වූ වැරද නිසා රැස් වූ කර්ම තමන් පිටපස ඇවිත් විපාක දෙන විට එන් නිදීමට අවශ්‍ය කර්මක්ෂය කිරීමේ කර්මය තමන් විසින්ම කරන්න ඕන. මේ අමාරුවේ වැටීම දොස් තබන්න කාටවත් අයිතියක් නෑ. බාහිර සාධක බලපාන්නේ නැති නමුත් Taman තමයි මේ දර්ශනේ වරද්දාගෙන සසරට බැඳුනේ. Tamanට තමයි බුද්ධ ආදී මහෞත්මින් වහන්සේලාගේ කල්‍යාණ මිත්‍ර සේවනය තුළ සද්ධර්මයේ ඇසීම තුළින් මේන් ගැලවෙන මඟ වැටහි ගැලවීමට අනුගාමී ප්‍රතිපදාවකට යා යුතුයි කියලා තේරෙන්නේ. මම මේ සමාජයේ දකින කරුණක් ගැන කියන්න කැමතියි. සංගීත සම්දර්ශන නර්මන ආකාරයෙන් නාට්‍ය සම්දර්ශනයක් නර්මන ආකාරයෙන් බණහනයින්. බණ හොඳයි කියලා සහතිකකුත් දෙනවා සමහර දේශකයන් වහන්සේට. ඒක පින්කම් පලක් නම් කාලබිල ගෙදර යනවා. ඒක ධර්මදේශනාක් කරන තැනක් නම් එතන සම්භාභුක්ති වෙනවා ගෙදර යනවා. ආයෙ උන්ට මතක තියාගන්න කාරණයක් නැහැ. අනුගමනය කරන්න පාරක් තියෙන බව තේරෙන්නේ නැහැ. අන්න එහෙම ඒ මොහොතේ අසා අමතකකට ගෙදර යන ස්වභාවයෙන් බණහනය තාමත් මේ රටේ වැඩි. ඇයි අපිට මේ තරම් මේ මාධ්‍ය ඔස්සේ මේ කරුණ පැහැදිලි කරන්න වෙලා තිබෙන්නේ? එහෙම බණ අහලා ගෙදර ගිහින් බෑ. අවබෝධයක් අරගෙන ගෙදර ගිහින් Taman අධ්‍යාත්මිකව වෙනස් වෙන්න උත්සාහ කරන්න වෙනවා. මන්දයත් දුක සහ දුකින් අතමැදීම දෙකම ජීවිතය තුළ තිබෙන ආදැවි. ඇතැමුන් කල්පනා කරන ජීවිතයේ දුකයි එතනින් එහා පැත්තට දුකින් අතමැදීමක් තියෙනවා කියලා නේ. අනවබෝධය තුළ දුක සහ දුකටපත් වීම ජීවිත අවසානය දක්වා සිදු වෙනවා. ඔහුට ඒක වෙනස් කරගන්න බෑ අනවබෝධය නිසා. අවබෝධය තුළ දුකටපත් වූ හේතු අයින් කරලා යලි දුකටපත් නොවන මාර්ගයක යන්න පුළුවන්. ඒ තමයි බුදු සමයෙන් පෙන්වන 18 දහමේ අකම්පිත ජීවිතය. ආරයන් වහන්සේලා සතු 18 දහමේ අකම්පිත ජීවිතයේ තිබුණේ මරණයෙන් පස්සේ නෑ එදිනදා ජීවිතයේදී. උන්වහන්සේලා සුඛවග්ගය තුළ දේශනා කරලා තියෙන්නේ කොහොමද? සුසුකම් මත ජීවාම. සුවසේ ජීවත් වෙමු. ආවස්සර දෙවියන් මේ ධර්ම දක්වමින් කිසියම් පරිබෝධයක් නැති අපි. ඊර්ෂ්‍යාවේ උස්සාවත් මිනිස්සු අතර ඊර්ෂ්‍යාවක් නැති අපි එහෙම කතා කරනවා. ඒ සුවසේ ජීවත් වෙමු කියන පදයෙන් පෙන්න අර්ථය ඔබ හිතන්නේ නැද්ද නෙවීම කියලා. ඒ සුවසේ ජීවත් වෙමු කියන පදයෙන් පෙන්වන දේ ඔබට තේරෙන්නේ නැද්ද ජීවිතය තුළ කියලා. ඔබට වටහා ගන්නට බැරිද බුදු සමයේ ජීවිතය තුළ උත්තරීතර සුඛයක් ලාගා කර දෙන්නා වූ සජීවි ධමයක් බව. අර කවුරු හරි කියලා දී බුද්ධහම දුක්ඛාගමක් කියන වචනේ පාඩම් කර කර දුකයි දුකයි කියයිනේ. මම නම් දකින්නේ මෙහෙමයි. මේ අඤ්ඤත්ත භාවී බව දන්නේ නැතුවම, අනිච්ඡ දන්නේ නැතුවම, විපරිණාම බව දන්නේ නැතුවම ඔහු ජීවිතය තුළට ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් දොරවල් පහ ඔස්සේ තණ්හා ආයකින් කුණු එකතු කරනවා. කුණුත එකතු වුණාම එකතුවට තන කුණු ගන්න වැඩි නැද්ද? ඔය පසුගිය දවස්වල පේනුන ලැබුවා කොළඹ නගරයේ පව එහෙම වෙන දෙයක්. අන්න ඒ වගේ තමයි සිත තුළ කුණු එකතු වෙන්න දුර්ගන්ධය දුක් දුර්ගන්ධයයි වැඩි වෙන්නේ. ඒක නාහයට දැනෙන එකක් නෙමෙයි. ඒ කුණු රැස් වෙන්නේ මිච්ඡා නොවිපරිණාමී නාඤ්ඤත්ත භාවී කියන වැරදි දර්ශනය තුළ. අස්සෙන විදිහ තමයි තථාගතයන් වහන්සේ අනිච්චා විපරිණාමී අඤ්ඤත්ත භාවී කියන එකෙන් පෙන්වන්නේ. අන්න මේක තේරුම් ගත්තාම ඒ පුද්ගලයාට පෙර ආකාරයට අරමුණවල මුලා වෙන්න, අරමුණව බැනෙන්න පුළුවන් කමක් නැහැ. මේ තණ්හා කියන ಪದේ තව ටිකක් විග්‍රහ කරගන්න. රූප තණ්හා, ශබ්ද තණ්හා. අපිට තණ්හා කියන එකේ තේම තෘෂ්ණාව කියලා සිංහලෙන් පරිවර්තනය කරයි. තණ්හා පත්‍ය උපාදාන කියලා කියයි ඕනවා. උපාදාන පත්‍ය භව කියලා කියයි. තණ්හා පදයට බුදුන් වහන්සේ ලබා දුන්නා වූ තවත් ගැඹුරු අර්ථක් තමයි තණ්හා තමයි මම කියන්නේ. තණ්හාව තමයි මම කියන්නේ. එතකොට රූප තණ්හාවේදී මම වෙන්නේ රූප තණ්හාව නේද? ශබ්දයේදී මම වෙනකොට ශබ්ද තණ්හාව නේද මම වෙන්නේ? ගන්ධයේදී ගන්ධ තණ්හාව නේද මම වෙන්නේ? අන්න මම පදේ ශරීරයට විවාහ කර නොකරන බව. මම පදයෙන් පුද්ගලයෙක් ආවරණය නොකරන බව. මම පදයෙන් ඒ මොහතට ගන්නා වූ අරමුණ තිබෙන්නා වූ මුලාව සංකේතවත් කරන බව තේරුම් ගන්න ඕන නේද? සද්ධානුසාරී වෙන්න. මම නම් මගේ, මගේ නම් මගේ ආත්මය. එතකොට රූප තණ්හාව තුළ තමයි මගේ මම මගේ ආත්ම තියෙන්නේ. ශබ්ද තණ්හාව තුළ තමයි මගේ මම මගේ ආත්ම තිබෙන්නේ. ඒ විදිහට ඒ බැඳීම සිදු වෙන්නේ මෙන්න මෙතනදී. අපි දන්නේ නැතුව මායාවගේ කටට අඩිය තියනවා කියන්නේ මේකට තමයි. මායාවයි කරට අඩිය තිබ්බහම මායයට අහු වෙනවානේ. ඒ වගේ මාර සංකල්පේ විග්‍රහ කරන ලබන්නේ සසර ගමන. මාර සංකල්පේ විග්‍රහ කරන ලබන්නේ පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයට අහුවීම මායයට බැඳීමයි. පංච උපාදාන ස්කන්ධයට අහුවීම සංහා උපාදාන භව කියන වචන තුලින් සිදු වෙන කාර්ය දිස් වෙන දෙයක්. එසේ නොවෙන්නට අවශ්‍ය පියවර ගන්නට අවශ්‍ය කටයුතු කිරීමේදී තමයි මේ සද්ධානුසාරී මාර්ගයට එනු ලබන්නේ, ධම්මානුසාරී මාර්ගයට එනු ලබන්නේ. අන්න ඔබට ඕන ඇඳුම කිච්චයට කමක් නැහැ. යහපත්ය සම්මත ඕන ක්‍රියාකාරකයක් කළාට කමක් නැහැ. මේ දැක්ම එන විට ඔබට මේ තණ්හාය සම්බන්ධයෙන්ම පිළිගන්න වෙනවා අපට. අනිච්ච විපරිණාමී අඤ්ඤත්ත භාවී. අනිත්‍ය කියන්නේ ඒක ඉස්සර නැහැ නැති වෙනවා කියන එක නෙමෙයි. ඒ මම කොට මගේ කොට ගත නොහැකි. ඒ මම කොට ගත නොහැකි. ඒ සත්‍ය නිට්ටිය වශයෙන් පවතින්නේ නැහැ ආත්ම කොට ගත නොහැකි. ඒ බැවින් ඔබට එතනද අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. පරිවර්තනීය අවස්ථාවකට. දැන් මේක පළමුවෙනින් පෙන්වන්නේ සද්ධානුසාරී පුද්ගලයා තුළ මේක අදහන විශ්වාසක ශ්‍රද්ධා සම්පන්න තරා ගන්න පුළුවන් හැකියාව. තව ටිකක් එහාට යනකොට ධම්මානුසාරී බවට තව අර්ථයක් වෙනවා. අතන ශ්‍රද්ධාති, මෙතන අදිමුච්ඡති කියලා කියනවා. ඒ කියන්නේ ඔහුට ඒ පිළිබඳව දර්ශනයක් තියෙනවා. අර අදහ ගැනීමට විශ්වාස කිරීමකට එහා ගිය, ශ්‍රද්ධාවකට එහා ගිය දැක්මක් පවතිනවා. එවිට ඔහුට අනුසාරී ධම්ම කියන පදේ ගන්න අනුසාරී සද්ද ශ්‍රද්ධා කියන වචනේ ගන්න. සද්ධා අනුසාරී පැහැදීම, පැහැදීම අනුව සැරිසරන කියන අර්ථය. ධම්ම අනුසාරී ධර්මය අනුව සැරිසරන කියන අර්ථය. එහෙමයි ගන්න ඕන. ධර්මයේ තෙන්දි බණපත නෙවෙයි. ධර්මයේ තෙන්දි සූත්‍රය නෙවෙයි. ඒවේ අන්තර්ගතය වන අනිත්‍ය භාවය. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය. රූප තණ්හාවේ, ශබ්ද තණ්හාවේ, ගන්ධ තණ්හාවේ මම නොවන භාවය. මම වන භාවය ධම්මානුසාරී වෙන්නේ නැහැ. මම නොවන භාවය. සංසාරයේ කෝටි සංඛ්‍යාත වාරයකට වඩා මම සංකල්පයෙන් මේ දේවල් එකතු කරගත්තා වූ බලය එක මොහොතකින් කඩන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපර අතරමැදි කඳවුරක් වගේ පෙන්වන්නේ පටිසෝති ගාමී වීමට ලෑස්ති වෙන කාලේ. සාමාන්‍යයෙන් ඔබට මතක නම් ඔය ප්‍රස්ථාරයක් වැනි ගණිත සංකල්පයක තිබෙන අර වක්‍ර ප්‍රස්ථාරවල මුදුන හෝ නැත්තම් පහලාදිය දෙපැත්ත ඉතා ඈතින් පවතිනවා. එතන නැග්ම ඉතා හෙමින් සිදුවෙන දෙයක්. නැග්මක් තිබුණා නම් නැග්ම සමතල වගේ තිබිලා තමයි බැස්මට පටන් ගන්නෙ. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ පෘථග්ජන පුද්ගලයා සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන එක තැන ඉන්න ගතියක් තේරෙනවා. අනතුරුව තමයි ඔහුට කර්මක්ෂය වීම ආරම්භ වෙන්නේ. එතකොට වත්මන් සමාජයේ ධර්මයේ තේරුම් කර දීම තුළ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන ભેදයකින් තොරව යෝ වික්ඛු යමේ මෙන්න මේ කාරණය විශ්වාස කරනවා නම් මෙයයි අනුගමනය කළ යුත්තේ කියලා තේරෙනවා නම් එවිට නේද කෙනෙක් සද්ධානුසාරී වෙන්නේ. අසනිත්‍යයි කනානිත්‍යයි නාසය අනිත්‍යයි රූපය අනිත්‍යයි කියලා වදනින් පාඩම් කරගෙන මං දැන් අපාය යන්නේ සද්ධානුසාරී කියලා හිතුවට නම් හරියන්නේ නැහැ. එහෙමත් හිතාන ඉන්නවා මේ සමාජයේ. අසනිත්‍යයි කියන එකේ තේරුම මේ ඇස්ගොලේ දවසක පොළ බලවට පස් වෙනවා කියන එක නෙවෙයි. කනානිත්‍යයි කියන එකේ තේරුම මේ කම්පෙත්ත පොළවට පස් වෙනවා කියන එක නෙවෙයි. ඇස යනු අක්ෂිගෝලයේ උදව්වෙන් අරමුණු ගන්න පුළුවන් හැකියාවට කියන නමක්. අපි ඒකට කියන්නේ චක්කු ප්‍රසාදය. ඒකට හමු වෙන දෙයට කියන්නේ රූපය. රූප රූපයයි අස මතක තබා ගන්න. කන කියන්නේ කම්පෙත්ත නෙවෙයි. කන ඇතුලේ පවතින ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයෙන් තමයි ශබ්දය ගෝචර කරගන්න පුළුවන්. එතකොට ඒ ශබ්දය ගෝචර වෙන ස්ථානය තමයි සෝත ප්‍රසාදය. එතෙන් දෙන ශබ්දය තමයි අපි මොකට ගන්නෙ. එහෙමයි. මමකට ගැනීම යන්න සිරුරට කියන අර්ථයක් නෙවෙයි. ඒ අරමුණේ ඇලීමට කියන අර්ථයක්. අරමුණේ ඇලීම තුළ තමයි රූප ශබ්ද ගන්ධ රස තණ්හා ඉහළ යන්නේ කියන එක තේරෙනවා නම් අරමුණේ නොයල්මට පුරුදු වෙන්න වෙනවා. ඒ නොයල්මට කියන වචනයක් තමයි අනිද්දුක්ඛානාත් වශයෙන් බලනවා කියන එකෙන් පෙන්නන්නේ. නැත්තම් මේ අර්ථේ නම් අනිච්චා විපරිණාමි අඤ්ඤත් භාවි. හැම දිනාටම අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා කියලා තේරෙනවා නේද? එබැවින් අනුගමනීය ප්‍රතිපදාවට යාමට කරුණු තේරුම් ගන්න ඕන. කරුණු තේරුම් ගන්නට ධර්මස්සෝණේ කරන්න ඕන. ධර්මස්සෝණේ කරන්නට ඊට අදාළ සද්ධර්ම දේශනා දේශනා වෙන්න ඕන සහ එබඳු අයගේ අසුර ලබන්න ඕන. පුද්ගලින් අධ්‍යාත්මික වශයෙන් වෙනස් කිරීම මේ තුළ සිදු වෙන්නේ. ඒ අධ්‍යාත්මික වශයෙන් වෙනස් වීම තුළ තමයි මිනිසුන් සත්පුරු ස්වභාවයටපත් වෙන්නේ. මිනිසුන්ගේ හදවත් තුළින් ආත්මාර්ථකාමීත්වය මේ යන්න ගන්න. මේ සමාජය තුළ අපි දකිනවා ඉහිවහගේ ආත්මාර්ථකාමීත්වය. ඔවුන් මේ සමාජ තමන් විතරක් නෙමෙයි පරිහානියටපත් කරන්නේ. සමස්ත ලෝකෙම විනාශ කරනවා, පරිහානියටපත් කරනවා. ඒ නිසා මානසික ගුණාංග හදවත් තුළ වර්ධනය කරන්නට තථාගතයන් වහන්සේ වදාළ මේ අනිච්චා විපරිණාමී අඤ්ඤත් භාවී පදේ තරම් සක්‍රීය ධර්මතාවයක් අපි දකින්නේ නැහැ. මිනිසා මිනිසක බවට පත් කරනවා. දැන් බුදුන් වහන්සේ වැනි උත්තමයන්ට මානුෂික කියන වචනේ පාවිච්චි කරන්නේ તો අතිමානුෂික කියලා කියනවා. අති ඉහළ මට්ටමකට. මිනිසත් භවයේ උපරිම ප්‍රයෝජන ලබමින් මිනිසත් භවයේ සුවඳ සමාජයට පතරමින් මේ සමාජයේ চিරාත් කාලයකට වනසන්නේ නැතුව බුදුන් හිලිකට දහම තවත් කල්ප ගණනකට හැකිනම් 5000කට නෙමෙයි ලක්ෂ ගණනකට මිනි භාවිතා කරන මිනිසුන් තුලින් භාවිතා කරන ඉදිරි පරම්පරාවකට පවරමින් බුදුවරයෝ ලෝට හිරිකලා වූ සත්‍ය ලෝකේ ජීවමාන කිරීමට කොටස් කරුවන් වීමේ හැකියාව ඔබ පළතුව පවතිනවා. සද්ධර්මයේ තේරුම් ගත්තාම ඒ තමයි මා කල්පනා කරන්නේ. ථෙරවාදී වැනි බුදු සමයක බුදුවරේ හිරිකලා වූ සත්‍යතාවය ලෝවට ලබා දීමේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය ඉටු කිරීමේදී එහි කොටස් කරුවෙක් වෙන්න පුළුවන් අනුගමනීය ප්‍රතිපදාවක් ඇති කෙනෙක්ට. ඔහු තමයි මේ වනසන්නෙක් වෙනුවට රැකගන්නෙක් බවට පත් වෙන්නේ. එබැවින් මේ ධර්මයේ සරණ යාම එක්තරා විදිහක ධර්ම සංරක්ෂණයක්. පොතේ පතේ පොත්ගුලේ සංරක්ෂණයට වඩා හොඳ සංරක්ෂණයක්. එවැවින් ඒ පිළිබඳ කැමැත්තක් ඇති අය, ඒ පිළිබඳ විශ්වාසයක් ඇති අය මේ මාර්ගයේ ගොස් එතනින් එහාට අර කතා කළා වූ මාර්ගඵල ලාභීවත් ආරිභාවයට පත්වෙන ගමන ජීවිතයේ අවසානයේ හෝ ඊට මෙහා කරගෙන තථාගතයන් වහන්සේලා හිලි කළා දාර ධර්මයේ සරණින් අධ්‍යාත්මිකයේ ලෝභයෙන් දේශයෙන් මොහයෙන් නිවා ගන්නා මිනිසුන් බවට පත්වීමට මෙම ධර්මානුශාසනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් සෑම දිනාට තෙරුවන් සරණ පතමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනි, ඔබේ ශ්‍රවණය කරන්නට යෙදුනේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් වූ ධර්ම දේශනාවකටයි. අප කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් යුක්තව මේ හරවත් වූ ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුනා වූ අපගේ ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ අභිවෘද්ධිය වේවා. උන්වහන්සේ කරගෙන යන්නා වූ ධර්ම සංවේදන කටයුතු කරගෙන යාමට අවශ්‍ය වූ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේත් ප්‍රාර්ථනීය නිවනින් සැනසීම උදසාම මේ පින් හේතු වාසනා වේවායි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. සදහවතුනි, අද දිනේදී මේ උතුම් වූ ධර්ම දේශනාව අප ශ්‍රවණය කරන්නට යෙදුනා. අපේ ශ්‍රවණය කරන්නට යෙදුනා වූ ධර්ම දේශනාවේ පවතිනා වූ ගැඹුරු